ඒවාගේ දරුවන්ට සාමාන්‍යයෙන් ළමා කාලය ඇතුළත ප්‍රශ්නය හින්දා මුළු ජීවිත කාලය තුළම යම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. මුලදිම අපිට පෙනෙන්නේ වචන කතා කිරීම පරක්කු වෙනවා. ඒ වගේම කාගේ හරි දිහා බලලා මූණ දිහා බලලා ප්‍රතිචාර දක්වමින් සිනාවෙමින් ශබ්ද කිරීම දකින්න ලැබෙන්නේ. ඒ වගේම ඇහැට බලන එකේ ලොකු අඩුවක් තියෙනවා. තවත් නිතරම එක ඒකාකාරී ලෙස හැසිරීම් මාලාවල් පෙන්නුම් කරනවා. ප්‍රධාන වශයෙන්ම දෙමාපියන් මේ දරුවන් මේ වගේ තත්ත්වයක් තියෙනවද කියන එක ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ. කුඩා කාලේ මොලේට ඔක්සිජන් අඩු වෙච්ච දරුවෙක් හරි නොමේල් අදරුවෙක් ටිටිපිටිච්ච දරුවෙක් වගේ ඒ වගේ කට්ටියට අඩිසන් තත්ත්වය ඇති වෙන chance වැඩි. නමුත් එහෙම නැති දරුවෝ කොටාශකුත් ඉන්න අඩිසන් තත්ත්වය හැදෙන